සංවිධානම ඉවත් කරනු ලැබූ සංවිධාන අතුරින් එක සංවිධානයක් අපි දකිනවා. ඒ සංවිධානයේ නමම ඊළම් දමිල සංවිධානය කියලා, වෙනම රාජ්‍ය. ඒ නිසා අපිට තේරුම් ගන්න අමාරුයි මෙතන මේ මොනවද මේ කරන්න හදලා තියෙන්නේ කියලා. මේ සංවිධාන පිළිබඳව පාර්ලිමේන්තුවට සාකච්ඡාවක් ගෙනල්ලා තේරීම්කාරක සභාවක් සර්වපාක්ෂිකව පත් කරලා ඔය හැම සංවිධානය පිළිබඳව තොරතුරු හොයලා අත් වශයෙන්ම බෙදුම්වාදී හෝ කොටි හිතයිසි සංවිධාන නොවේ නම් ඒවා තහනමින් ඉවත් කරන්න තිබුණා. නමුත් එහෙම නෙමෙයි මේ කරලා තියෙන්නේ. ඕනම වැරදි ආණ්ඩුව ඉතාමත්ම දීන තත්ත්වයකට වැටලා තියෙන්නේ. දමිළ ඊළම කියන සංකල්පයත් එක්ක වුණත් ආණ්ඩුවට ප්‍රශ්නයක් නැහැ කියන එක තමයි මේකෙන් පේන්නේ.